නිවාඩු නොගෙන සේවයට නොපැමිණ සිටින සෙබළ සෙබළියන් සඳහා මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ සඳහා පොදු සමා කාල සීමාවක් මේ මාස දෙවනදා සිට 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා විශාල ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. මේ වන විට සෙබළ සෙබළියන් 10,200ක් වාර්තා කර තිබෙනවා. ඔවුන් පැමිණ දිනේම දාල අස්වීමේ සහතික ලබා දීමට යදාල රෙජිමේන්තු මධ්‍යස්ථාන ඉහුසුලුව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙසේ වාර්තා නොකරන ලද සෙබළ සෙබළියන් හට යුද හමුදාව විසින් නීති අනුව ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. එම නිසා අනිවාර්යයෙන්ම මෙම කාල සීමාවෙන් පසුව එම නීතිය ක්‍රියාත්මක වෙනවා.